කලාකරු අසඳහා සාදර සමාදර දායකත්වය ලබා දීම පිළිබඳව එවනම් දෑබර හිතවතුනි හිතවතියනි මීට වසර කීපයකට පෙර ආතුව බහරේන් සංගීත ප්‍රසංගයකට සහභාගී වී ලංකාවට පැමිණි ඒ අපූර්ව අභිමානවත් කලාකරුවා පිළිබඳව අපට කටුනායක ගුවන් තොටුපළේදී අසන්නට ලැබුණේ මුළු රටම හඬවන ඛේදනීය ප්‍රවෘත්තියක්. එදා මෙදා තුර ඒ සොඳුරුකී මතකය අපේ හදවත කම්පණයට පත් කරමින් ශ්‍රී ලාංකික සම්දර්ශන වේදිකාවෙන් එකී මෙකී ගියත් ඔහුගේ ලයාන්විත හඬ ඒ ගීත රාවය මුළු මහත් ලාංකීය ධරණී තලයේ ජනතාවගේ හදවත්වල රඳවන්නට ඒ අපූර්ව අභිමානවත් කලාකරුවා සමත් වුණා. එයින් අනතුරුව ඒ හඬ යළි යළි ප්‍රසංග වේදිකාවේ ජීවමාන කරන්නට ඒ කලා පරපුරේ උරුමය අද වර්තමාන වේදිකාව තමා වෙත නතු කරවාගෙන අවසානයි. එමනම් යලිත්තේ සුන්දර අභිමානවත් ගැඹුරු ආනන්දනීය අපේ හදවත් ප්‍රකම්පණයට පත් කළ හඬ යලිත් වේදිකාවේ ගායනට දෙන්න බාන හැමෝම එකතු වෙලා හයියෙන් හොඳ අත්පොළ සනාද මෙන්න වේදිකාවේ මිත්‍ර කපුගේ සිතුවම් නැවේ බිඳේ මීදුම් වලා ආමෙද අතීතේ බින්දුනු පෙමින් ගිනි ගත්තු හදවත් තනියේවි තනියේවි සයුරේ බිය කරු දිවිදිය මේ පාලුද කලා සුළඟ පමණි උරුමේ හඬා වැටෙන සිත සදා සරණ මට තනි වේවි එක් තැන්ගේ ආද සිතුවම් මෙවේ බිනේ නීදුම් වලාමෙද අතීතේ බින්නුනු පෙමින් කිනිගත් හදවත් තනියේවි එක් තැන්ගේ තනියේවි එක් තැන්ගේ මල් මැද එකම මලයි පැතුවේ මල කිමද සරදම් කර සැඟවගේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක් තැන්ගේ ආද සිතුවම් මැවේ බිදේ නීදුම් වලාමෙද අතීතේ බින්දුනු පෙමින් ගිනිගත් හදවත් තනියේවි එක් තැන්ගේ තනියේවි එක් තැන්ගේ තනියේවි එක් තැන්ගේ. හදවතක් අරගෙන ගිනිගත් කල් අරඹට ආවා දෝයි ගිල්ලේ සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී උඩින් හදවතක් අරගෙන ගිනිගත් කල් අරඹට ආවා දෝයි ගිල්ලේ පෙම් පවිති කුරුල්ලාට වශීවි ගිනි මලින් තැනු මල් පොකුරක් අතට ගත්ත මනාලි මතු සමේ මදුර කටු අතරේ පිපි වැනුන සුරූපි සිංහල සින්දු තියෙන නළලේ තිලක තියෙන කිරිල්ලි උඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවා දෝයි ගිල්ලි के मिन बंदुनु विहंग सिन गानावी एक बंदुनु सिंहलट नगन नुबट है किया कियावी आदर नुबट बाराई लग गनिन देवतावी सिंहल सिंधु कियन नलले तिलक कियन किरिल्ली උදින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවා දෝයි ගිල්ලි සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලි උදින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවා දෝයි ගිල්ලි